නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි එතකොට පින්වත්නි සාදු සාදු සාදුටපත් වෙනවා අනිත් එක අපි කතා කරන්නේ විශේෂ වූ ධර්මයක්. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ වෙනකොට සතර සතිපට්ඨානය, ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද කියන කාරණා අපි කතා කළා. ඉතින් අපිට ඉදිරියට කතා කරන්න තියෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක හරි අපූර්ව දෙයක් වෙනවත්නේ. ලෝකෙට පහළ වෙන සක්විති රජ කෙනෙක් ඉන්නවා. ඒ සක්විති රජතුමාට සත්ත්‍ රතන කියලා තියෙනවා. හත්ති රතන, අශ්ව රතන, මණි රතන, ගහපති රතන, ඊළඟට පරිනායක රතන, ඉත්‍ති රතන ආදි වශයෙන් මණික් හතක් පහළ වෙනවා. මාණික්ක වටිනා වස්තු හතක්. මේ සක්විති රජතුමාගේ සක්විති රාජ්‍ය සම්පූර්ණේ මාණික්කයත් එක්ක පවතිනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ ශක්විති රජතුමාගේ ශක්විති මාණික්ක අභිඹ වාගිය මාණික්ක හතක් ඒ මාණික්ක විස්තරත වශයෙන් ගත්තොත් මාණික්ක 37ක් පහළ වෙනවා. ඒ තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සමෝහ කොට ගත්තොත් මාණික්ක හතක් කොමද්ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගය හතයි සමූහ වශයෙන් කරුණ විස්තර කොට ගත් කල්හි 37ක් මාණික්කය මේවා අහන්න ලැබෙනකොට ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්න ඕන මෙසු ධර්මයේ අහනවා ඇසු ධර්මයේ පිරිසිදු කර ගන්නවා මෙතර මට බුදු කෙනෙක්ගේ ධර්මය ඇහෙනවා කියලා ප්‍රීතිය තියෙන්න ඕන. ඒ ප්‍රීතිය ඔබට දැනෙනවා නම් ධර්මය අහන්න ආසන. නොඇසුදී අහන්න ආසන. ඇසුදී පිරිසිදු කරගන්න ආසන. ඔබ මේ ධර්ම අවබෝධයේ කොටස්කරුවෙක් බවට පෙරණිමිත්තක් තියෙනවා. මා එසේ පවසන්නේ ඇයි? මම ඔබට ඉතාමත් මිහිරි දහං කාරණාවක් කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. ඔන්න එක රාජ්‍යයක රජ කුමරෙකුට උතුණු පළඳනවා. අභිෂේක කරලා උතුණු පළඳනවා. මුළු රාජ්‍යෙම මංගල සිරියෙන් පිනා ගියා. එතකොට ওই රාජ්‍යේ ඉන්නවා වසල මිනිසෙක්, රොඩි කුලේ මිනිසෙක්. ඔය මිනිස්යාට කවදාවත් හිතෙයිද අනේ මමත් උතුණු පළඳන්නේ කවදාද කියලා හිතෙනවදවත් කියලා ඇහුවා. හිතෙන්නේ නැහැ. ඒ අයත් පොඩ්ඩක් ප්‍රීති වෙලා පොඩ්ඩක් නටලා ඉන්නවා මිසක්ක වසල මිනිස්යාට කවදාවත් හිතෙන්නේ නැහැ මම උතුණු පළඳන්නේ කවද්ද කියලා. එවන මේ රාජ්‍යයේ රජ කුමාර උතුණු පළඳනවා. උතුණු පළඳුවා. අල්ලපු රාජ්‍යයේ රජ කුමාරයාට ආරංචි වෙනවා අසවල් රජේ රජකුමාරයා උතුණු පළඳුවා කියලා. එතන මේ රජකුමාරයාට හිතෙනවා අනේ මම උතුණු පළඳන්නේ කවද්ද? ඇයි ඒ? ඔහු රජකුමාරෙක් නිසා. ඊට පස්සේ ඔන්නේ අල්ලපු රාජ්‍යයේ රජුරවන්ට ආරංචි වෙනවා අහවල් රාජ්‍යයේ රාජ්‍ය රජකුමාරයා උතුණු පළඳුවා කියලා. එතකොට එයාට ආසාවක් හිතෙන්නේ නැහැ අනාසාවක් හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඔහු උතුණු පළඳලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නී වගේ කිව්වා. ඔන්න කෙනෙකුට ආරංචි වෙනවා අහවල් භික්ෂුන් වහන්සේ අරහත්වයට පත් වුණා කියලා. සසර ගැන තේරුමක් නැති ඔහි ඉන්න පුජ්ජුලින් අශ්‍රතව තන්ද බාල පෘතජ්ජනයෝ. පෘතජ්ජනයන්ටත් ආරංචි වෙනවා රහතන් වහන්සේ නමක් පහළ වුණා කියලා. ගානක්වත් නැහැ. අර රජුර උතුණු පළඳුවට පස්සේ වසල මිනිසයාට ගානක්වත් නැහැ වගේ. ඊට පස්සේ ඒ පුජ්‍යලයට කියනවා නිරාසා. ධර්මීය ගැන අහද්දි කැමැත්තක් එන්නේ නැහැ. නිරාසා. ඊට පස්සේ ඔන්න සංසාර දුකෙන් නිදහස් වෙනු කැමැති මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන කෙනෙක් ඉන්නවා. එයාට ආරංචින අහවල් තෙරුන් වහන්සේ අරහත් වෙටපත් වුණා කියලා. අහෝ මා කවදා නම් නිකලෙසෙන්ද? මහා නිකලෙසෙන්නේ කවද්ද? ඔහුගේ හිතට දැනෙනවා ආශංසා. අර රජකුමාරයා ගුටුණු පළඳුවාට පස්සේ ඊළඟේ රජකුමාරයාට හිතෙන්නේ මම කවද්ද ගුටුණු පළඳන්නේ කියලා. ඇයි එහෙම හිතෙන්නේ? ඔහු රජකුමරෙක් නිසා. ඒ නිසා අරහත්වයට ආශ කරන්නේ, ධර්මාවබෝධයට ආශ කරන්නේ ධර්මාවබෝධයට සුදුසුක් නිසා. ඔවුන් මේ ධර්මාවබෝධය කරන පරපුරේ අය. ඊට පස්සේ රහතන් වහන්සේ නමකට ආරංචි වෙනවා අහවල් රහතන් වහන්සේ අහවල් තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා. රහතන් වහන්සේ තීතී අමුතුවෙන් ආසාවක් කුමක්වත් හටගන්නේ උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කරපු නිසා. ඒකට කියනවා විගත ආසා කියලා. ඔන්න ඔය වගේ පුජ්‍යලිය තුන් දෙනෙක් ලෝකයේ ඉන්නවා කියලා කියනවා. දැන් ඔබ ඔබගේ ජීවිතේට ගලපලා බලන්න. නිවන් මාර්ගයේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන මේකින් එක වචනෙන් වචනෙන් තෝර තෝර මේ ධර්ම දේශනා මාලාව දැන් කරගෙන යන්නේ. එතකොට තමනුත් මේ පරපුරට හුරු වුණා හිතෙනවා අනේ කොච්චර හොඳ දෙයක්ද මේ ගුණධර්ම අපි පුරුදු කරගන්න නැත්නම් කොච්චර දෙයක්ද අනේ සාදු මේවා අහංත හරි ලැබෙනවනේ කියලා හිතට හිතෙනවා. ආනේ අයනම් බුද්ධ ශාසනය පිහිට ලබන අයගේ පරපුරේ කට්ටිය. සමහර අනේ මොනවද ඔය තේරෙන්නේ නැහැ ගැඹුරු දිවල් වහලා දාපලා. ඒ අය ඉතින් ඒ අය ගැනත් අර උපමාවෙන් තේරුම් ගන්න. බෝධිපාශික ධර්ම සම්පූර්ණයෙන් වඩපු කෙනෙක් හිටියනම් එයාට තථාගත ශ්‍රී සද්ධර්මයේ විදිහට චිත්ත ප්‍රසාදය හට ගන්නවා. නමුත් මම කරන්න ඕන කෙනෙක් හිතෙන්නේ උනාන්සල බෝධිපාශික ධර්ම වැඩුවා. ඒ නිසා මේ කාරණාවෙන් තේරුම් ගන්න. ඉතින් මේ වෙනකොට අපි මේ පින්වතුන්ට කියලා දීලා තිනවා සතර සතිපට්ඨානය. ඊළඟට සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඊරිදිපාද, සම්පූර්ණ ඊරිදිපාද ගැනත් දැනගත යුතු කරුණු දේශනා කළා. බුද්ධ වචනේ ඉස්මතු කරමින්. ඉතින් මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඊරිදිපාද හතර මනාව වැඩුව පර්වතයක් වුණත් රත්තරන් කරන්න පුළුවන්. මේ මුළු පෘථුවියම වුණත් අදිෂ්ඨාන බලෙන් රත්තරන් කරන්න පුළුවන්. ඉතින් පින්වතුනි, අද මම කල්පනා කළා අපි ඊළඟ කාරණාව ඉගෙන ගනිමු කියලා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ. පංච ඉන්ද්‍රිය. මේ වගේ දේවල් අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. දවසින් දවස තමන්ගේ දහන් දෙනුමට කරුණ එකතු වෙන එක ගැන සතුටු වෙන්න. දවසින් දවස භාග්‍යතුන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ මඟ සලකුණු කියන එක ගැන සතුටු වෙන්න. මේක මඟ සලකුණු. නිධානයක් කැමති කෙනෙකුට වටිනාම දෙයක් තමයි නිදන් වදුල. ඒ සලකුණු ඔස්සේ තමයි නිධානේ පාදගන්නේ. මේ වනායි අමාමහා නිධානේ නම් වූ, අමාමහා නිවන නම් වූ නිධානේ නිදන් වදුල මේ. ඇයි අහක බලන්නේ? ඇයි නාසා සිටින්නේ? ඒ නිධානයට ආස නැද්ද? තමා දිලින්දෙක් බව තේරුම් ගත්තේ නැද්ද? මේ මඟ සලකුණ ගැන තැකීමක් නැද්ද? අමා නිවන කරා යද්දී ඉන්ද්‍රිය ධර්මියෝ පහක් වඩන්ට ඕනේ. ඉන්ද්‍රිය ධර්ම පහ කියන්නේ අපි කවුරුත් දන්නවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඇයි මේ කාරණා පහට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? දැන් ඉන්ද්‍රිය කියන එක පාවිච්චි කරනවා චක්කුන්ද්‍රියං, ඊළඟට සෝතින්ද්‍රියං, ගාහනේන්ද්‍රියං, ජීවායින්ද්‍රියං, කායේන්ද්‍රියං, ඊළඟට මනේන්ද්‍රියං කියලා ඇස කන නාසය දිව කය මනසට ඉඳුරං හය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ගුණ ධර්ම වලින් නිවනට කුසල් වැඩීමේදී කුසල් දහම් පහක් ඉන්ද්‍රිය කියන නමින් භාවිත කළා. ඇයි? ඒ තමයි පින්වතුනි අපිට ඇසට පේන රූප බාහිරව තියෙන. නමුත් ඇහැ තියෙන අභ්‍යන්තරව. ශබ්ද බාහිර වුණාට කන අභ්‍යන්තරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූප ඉන්ද්‍රිය කියලා පාවිච්චි කළේ නැහැ. ශබ්ද ඉන්ද්‍රිය කියලා පාවිච්චි කළේ නැහැ. පැහැදිලිද? එතකොට අමා මහ නිවන කරා යද්දී මේ නිවන කරා යන තථාගත ශ්‍රාවකයා තුල ඇහැ කන නාසය දිවකය මනස වගේ ඒ ශ්‍රාවකයා තුලට බද්ධ වෙලා තියෙනවා ශ්‍රද්ධාව. ඒ ශ්‍රාවකයාගෙන් ශ්‍රද්ධාව වෙන් කරන්න බෑ. සද්දේන්ද්‍රියන් අන්න ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය. දැන් මිනිසුන්ගේ ශ්‍රද්ධාව වෙන් කරන්න පුළුවන්. මේ පැහැදිලි මහා ශ්‍රද්ධාවකින් ඉන්නවා. ඊළඟ සති වෙන මොකක් හරි කියවගම වෙන්න ආය වෙන එක. මෙන්න කාලෙකදී පැහැදිලා මෙන්න කාලෙකදී අපැහැදිලා. පුජ්‍යලේ ඉන්නවා ශ්‍රද්ධාව වෙනස් වෙලා. තථාගත ශ්‍රාවකයා නිවන කරා යන බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනා තුළ ශ්‍රද්ධාවයි පුජ්‍යලේයි වෙන් කරන්න අමාරුයි. ඔහු තුළ බද්ධ වෙලා තියෙනවා. ඊළඟට ඔහු තුල වී ශ්‍රද්ධා වීරිය බද්ධ වෙලා තියෙනවා. ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. සිහිය ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. සමාධිය ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ඉතින් පින්වතුනි දැන් අපේ සමහර වෙලාවට කෙනෙකුගේ ඇස් හොඳට පේනවා කන් ඇහෙනවා අඩුයි. කන් ඇහෙනවා ඇස් පේනවා අඩුයි. එතකොට අපේ ඉන්ද්‍රියන් වලම බල දුබලතාවයක් නැද්ද? ඒ වගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහේ අඩු වැඩි භාවයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රාවකෙක් තුල වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ කෙනෙක් තුල නැත්නම් එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිරයි. කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කියන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම නැත්නම් එයා බුද්ධ ශාසනයට අයිතිද කියලා. කොහෙත් නැත්නම් එයා බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක්. එහෙනම් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තුලත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ ඉතාමත් මොදු විදිහට හරි තියෙනවා. බෝධිපාක්ෂික ධර්මවලදී කරන්නේ ඒක හොඳට වඩ වඩා ගන්නවා උඩට. හොඳට ප්‍රගුණ කර කර ගන්නවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධාවෙන් ඉපදුන. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සාම්පති මහ බ්‍රහ්මයාගේ ආරාධනෙන් ලෝකයේ දිස බලද්දී නෙළුම් විලක් වගේ දුටුවා මේ ලෝකේ. වතුරෙන් උඩට ඇවිල්ලා තියෙන නෙළුම් තියෙනවා. වතුරේ ගෑවි ගෑවි තියෙන වතුර යට තියෙනවා. පොහොට්ටු වශයෙන් තියෙන ඒවා තියෙනවා. ආහන් මේ වගේ බුදුරජාන් වහන්සේ දැක්කා. මේ මිනිස්සු අතර අපරජක්ක ජාතික කිලිස් අඩු අයත් ඉන්නවා. මහා රජක්ක ජාතික බොහෝ කිලිස් ඇති අයත් ඉන්නවා. ඒ වගේම මොඳු ඉන්ද්‍රිය තියෙන අයත් ඉන්නවා. මේ ඉන්ද්‍රිය ධර්ම විතාමත් මොදුයි. ඊළඟට තික් ඉන්ද්‍රිය, තීර ඉන්ද්‍රිය, තියුණු ඉන්ද්‍රිය තියෙන එක බණපදයෙන් අවබෝධ කරන අයත් ඉන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලද්දී මිනිසුන්ගේ ඉන්ද්‍රිය පේනින්ට ගත්තා. එක එක්කෙනාගේ ශ්‍රී තුල ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන් හැකියාව, වීර්යය දියුණු කරගන්න පුළුවන් හැකියාව, සීහය දියුණු කරගන්න පුළුවන් හැකියාව, සමාධිය දියුණු කරගන්න පුළුවන් හැකියාව, ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් හැකියාව. දැන් මේ පහම උපදීන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මොන ගැහුණොත්. ශ්‍රී සද්ධර්මයේ ඇහුණොත් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම පහම ඉපදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් ධර්මයේ ඇහෙන්නක් කලින් ඒ පුජ්‍යලයා තුළ ඒ පහ කොහොමද පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ කියලා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන. බුදු කෙනෙකුටමයි ඒක පේන්නේ. පුදුම ආගතයි. බුදු කෙනෙක් මුණ ගැහෙන්න කලින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා ඔහු ලබන චිත්ත දියුණුව සහ එහි ස්වභාවය මුණ ගැහෙන්න කලින්ම දකිනවා කියන එක ආශ්චර්යයිනේ. අද්භූතයිනේ. අපි සරණගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ කදම්බේ දුටුවාද? ඉතින් පින්වතුනි, මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු තියුණු බව අඩුවැඩි බව අනුව තමයි රහතන් වහන්සේ නමක් පහළ වෙන්නේ. අනාගාමි උත්තමයෝ, සකදාගාමි උත්තමයෝ, සෝදාපන්න උත්තමයෝ, ඊළඟට ධම්මානුසාරි සද්ධානුසාරි ආදි වශයෙන් මාර්ගඵලවල තත්වය තීරණය වෙන්නේ ඉන්ද්‍රියන්වල බල දුබලතාවය අනුව. කුමන ඉන්ද්‍රියන්ද? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඉතින් මා මෙතෙක් වර්ණනා කරමින් සිටින මේ සද්ධා, විරිය, සති, සමාධි ආදී ඉන්ද්‍රිය ඉන්ද්‍රියන්ගේ විස්තර ඔබට දැනගන්න ලැබුණොත් ඒක ඔබට භාග්‍යයක්. ඒ භාග්‍යතුන් වහන්සේ ඉර්ධිපාද සංයුත්තේ මේ විදිහට විස්තර කොට වදාලා. පංචමානි භික්ඛවේ ඉන්ද්‍රියානි පින්වත් මහණෙනි, මේ ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමානි පංච, සද්දින්ද්‍රියං, විරීන්ද්‍රියං, සතීන්ද්‍රියං, සමාධීන්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමංච භික්ඛවේ සද්දින්ද්‍රියං. කොමද්ද පින්වත් මහණෙනි සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඉද භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ සද්දෝ හෝති. ආර්ය ශ්‍රාවකයා සද්ධාවන්තයි. සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් කෙනෙක්, රහතන් වහන්සේ නමක් අරහං කියලා ඔහුගේ හිතේ පැහැදීම තියෙනවා. සම්මා සම්බුද්ධයි උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය මේ ලෝකේ කිසිම පොතක පතක දර්ශනයක කිසි කෙනෙක් අවබෝධ කරපු දැනගෙන හිටපු දෙයක් නෙවෙයි. ස්වයම්භූ ඥානෙන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය තමාතුලින් අවබෝධ කරගත් උත්තමයා කියන අදහසින් සම්මා සම්බුද්ධයි කියලා පැහැදීම තියෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ තුල තියෙන අවබෝධයට අනුවමයි ජීවිතය. උන්වහන්සේගේ අනන්ත ඥාන සමුදාය අවබෝධය උන්වහන්සේ තුල පිහිටලා තියෙනවා. විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ ගමන් කරපු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය සුන්දරයි. සොඳුරු මාවතේ ගමන් කොට සොඳුරු නිවනටපත් වුණා. සුගතයි. සියලු ලෝකයේ අතැඹු ලක්ෂය අවබෝධ කොට ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වාසය කරනවා. ලෝකවිදු දමනය කරන්ට සුදුසු අකීකරු දෙව් මිනිසුන් දමනය කරනවා. අනුත්තර පුරුෂ ධම්ම සාරති. දෙවියන්ටත් මිනිසුන්ටත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ දේශනා කරන එකම එක ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානම්. උන්වහන්සේට බෝධිපාක්ෂික ධර්ම විස්තර කර කර අන්නයිට කියන්න පුළුවන්, අවබෝධය අන්නයිට කියන්න පුළුවන්. බුද්ධ මේ සියලු ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි. ලෝකේ ප්‍රශංසා දරා ගන්න භාග්‍යවන්තයි. සියලු පුද පූජාවන් ලබන්න භාග්‍යවන්තයි. සකල මහරහතන් වහන්සේලාගෙන් වැඳුම් ලබන්න භාග්‍යවන්තයි. තුන් ලෝකයකින් ස්තුති ප්‍රශංසා ලබන්න භාග්‍යවන්තයි. පින්සිරුරාණන් වහන්සේ භගවාවනසේක මේ බුදු ගුණ ගැන හරි පැහැදීමක් තියෙනවා මෙයාට. ඉදං උච්චති භික්ඛවේ සද්දේන්ද්‍රියං. මේක සද්ධා ඉන්ද්‍රිය. දැන් සෝවාන් වෙන කතාවක් මෙතන නෑ. සෝවාන් වෙච්ච කෙනාට තියෙන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කියලා. මෙතන තියෙන්නේ එහෙම නෑ. සද්දෝ හෝති, සද්ධාවන්තයි. එහෙනම් මාර්ගඵල නොලබාම ශ්‍රද්ධාව කෙනෙක් තුළ පිහිටනවා. ඊතුර බින්වතුනි ඔන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් ගැන පැහැදීම. ඒ තුනුරුවන් ගැන පැහැදීම තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා පවතිනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. තුනුරුවන් ගැන පැහැදීම කියන වචනේ අපි පාවිච්චි කළාට දැන් බුද්ධ දේශනාවේ තියෙන බුදු ගුණ ගැන පැහැදීමනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන්නේ ධර්මය අහලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට සත්වය දමනය කරපු හැටි, ධර්මයේ දේශනා කරපු හැටි ගැන පහදිනවා. ඉතින් ඒවත් එක්ක රහතන් වහන්සේලා ගැන කොච්චර පැහැදීමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම අදා ගැනීම කියන තැනම ධර්මයේ ගැන, සංඝයා ගැන ඒ තුල තියෙන පැහැදීම. එයාගේ හිත හරි පැහැදිලා තියෙන්නේ. පහන් සිතක්. ඒක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන, බුදු ගුණ ගැන පැහැදීමක් තියෙනවා නම් ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවානේ. ඔබ තුල ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. ඒක මුනුදු වෙන්න පුළුවන්, තියුණු වෙන්න පුළුවන්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. ශ්‍රද්ධාවක් නැතුව මේ වගේ ධර්ම දේශනාවක් අහන්නත් බෑනේ. ඊළඟට අපි බලමු ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා. කතමංච භික්ඛවේ විරිය ඉන්ද්‍රිය. වීරිය නැමැති ඉන්ද්‍රිය කුමක්ද? ඉද භික්ඛවේ අරිය ශ්‍රාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. ආර්ය ශ්‍රාවකයා ආරද්ධ වීරියෙන් යුක්ත වෙනවා. ආරම්භන ලද වීරියෙන් යුක්ත වෙනවා. කොහොමද? අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල් දහම් දුරු කරන්ටත් කුසල් දහම් වලට පැමිණ වාසය කරන්ටත් තාමවා දල්ල පරක්කමෝ දැඩිව ඇරඹු වීරිය තියෙනවා. අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු. අත්හරින් නැතුව කුසල් දහම් වඩන්න මෙයා වීරිය කරනවා. ඉදං උච්චති භික්ඛවේ වීරීන්ද්‍රියං. විරීන්ද්‍රියං මෙතකොට කුසල් වඩන්ට, අකුසල් දුරු කරන්ට දැඩි වීරියකින් යුක්ත වෙනවා. අත්හරින්නේ නැතුව. ඒ කියන්නේ මෙයා අකුසල් දැන් අපි කියමු පංචශීල. ගියත් පැත්තෙන් කතා කළොත් පංචශීල රකින්න එක ගැන කියන්නකො. ඒ පංචශීල රකින්න උත්සාහ කරන එක මෙයා අත්හරින්නේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන එක අත්හරින්නේ නැහැ. ඒකට කාලයකට තිබිලා කාලයකට නැති වෙන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු. ඒ කුසල් දහම් වල පරිපූර්ණත්වයකට යන කල්ම අත්හරින්න නැතුව මෙයා වීරිය කරනවා. මෙයාට භාවනා කරගන්න ඕනේ නම් මෙයාම කාලයක් කළා කාලයක් අතහැරලා නෙවෙයි මෙයා වීරිය කරනවා. එතනදී වීරිය භාවනාවට වීරිය කරනවා කියන්නේකො. එතකොට ඒ වීරිය කරනකොට සමාධිය ඇති වුණත් නැතත් එයා කරන වීරිය තියෙනවනේ වෙනම ඉන්ද්‍රියක් විදිහට. භාවනාව අත්හරින්න හේතුවයි හිත එකඟ වෙන්නේ නැහැ කියලා. සමාධිය තියෙන්නේ නැහැ කියන සමයි භාවනාව අත්හරින්නේ. අවබෝධ ඥානයක් එන්නේ නැහැ කියලා තමයි භාවනාව අත්හරින්නේ. නමුත් පින්වතුනි, තමන්ගේ හිත එකඟ නොවුණත් ඒ කුසල් දහම් සිහි කරන්ට මහන්සි ගත්තනම් හැමදාම සමාධිය කියන්නේ වෙනම එකක්, සිහිය කියන්නේ වෙනම එකක්, වීර්යය කියන්නේ වෙනම එකක්. ඒ නිසා වීර්යය එයාට පිටනවා. එයාට සීයේ පීත ගන්න බැරි වුණාට කරන උත්සාහය කවදා හරි සඵල වෙනවා. පුදුම සහගත එකක් මේක. අපි භාවනාවක් කරනකොට අපි හිතේ ගැඹුන්නේ නැත්තම්, එහෙ සමාධියක් ඇති වුණ නැත්තම් අපි එතන වැඩක් නැහැ කියලා. එයා ඉලක්ක කළේ සමාධිය. ඇයි අද කරපු කුසලී ආපහු හිත කරන්ට නොකඩවා කරන්න වීරියක් එපැයි. එතකොට යාට වීරිය කියන. ඇයි මේ වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියලා මේ කොටස් තුනකට බෙදලා තියෙනවනේ මේක. ඒ නිසා වීරිය තියෙනවනේ. මේ බණ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා නිතර නිතර අහනවා. වීරිය කරනවා මේවා තේරුම් ගන්න. බණ පොත් කියවනවා. ඊළඟට අහන අහන බණ අමතක වෙන්න පුළුවන්. නමුත් මෙයා නිතර ධර්මය අහලා තේරුම් ගන්න වීරිය කරනවා. ඒක වීරීන්ද්‍රිය. අකුසල් දුරු කරනවා, කුසල් උපදවනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ කුසල් උපදවීම. දහම් කරුණු මෙනෙහි කිරීම කියන්නේ කුසල් උපදවීම. දහම් කරුණු පුරුදු කිරීම කියන්නේ කුසල් උපදවීම. සතර සතිපට්ඨානය පුරුදු කරන්ට මහන්සි ගැනීම කුසල් උපදවීම. ඉතින් යෝගාවචරය මේවා තියුණු විදිහට පුරුදු කරනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයට අදාළ කුසල් වැඩපිළිවෙලක් පුරුදු කිරීමේදී අත්හරින්න නැතුව කරගෙන යනවා නම් ඒක යාගේ වීරිය කියන ගණිත තමයි වැටෙන්නේ. ඒක විශේෂ ගුණයක්. අපි කාටවත් නැති වීරියනේ පින්වත්නි. ඉතින් ඒ නිසා මේ වීරිය දියුණු කරනවා කියන එකට ගොඩාක් අයද සමාධිය දියුණු කරනවා කියන වචනේ තමයි හිතට ගිහිලා තියෙන්නේ. වීරිය දියුණු කරනවා කියන එක හිතට යන්නේ. දැන් සියවතාවක් සිල් කැඩෙද්දි සියවතාවක් සිල් සමාදන් වෙදී සියවතාවක් රකින්න උත්සාහ කරන කෙනාට සීලය කැඩුනත් වීරිය නැති කෙනා අත්හරිනවනේ. අනේ මට මේක රකින්න බෑ කියලා. පුදුම හරිතයි. අපි ධර්මය හොඳට තේරුම් ගන්න ඕනේ. වීරීන්ද්‍රිය. ඒ නිසා ඉෂ්ටිර අදිෂ්ඨානේ දැඩි පරාක්‍රමේ අත්හරින් නැති වීරිය මේ කුසල් දහම් දියුණු කරගන්නත් අකුසල දහම් ප්‍රහාණය කරගන්නත් ආර්ය ශ්‍රාවකයා මහන්සි වෙනවා. එතකොට මේක තමයි වීරී ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි ඊළඟට බලමු බුදුරජාණන් වහන්සේ සති ඉන්ද්‍රිය ගැන කුමක්ද වදාළේ. දැන් ඔන්න පංචේන්ද්‍රිය අමතක කරගන්න එපා. ඒ තමයි පංචේන්ද්‍රිය කියන එකට ගොඩක් අය දැන් මතක් වෙන්නේ ඇස කන නාසය දිවසයි මනස. ඒක නෙමෙයි මේ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ ගැන පැහැදීම තියෙන අවබෝධය ගැන. වීරිය කිව්වේ අකුසල් දුරු කරන්න, කුසල් උපදවා ගන්න කරන වීරිය. දැන් අපි බලමු සති කියන්නේ කොමක්ද කියලා. කතමංච භික්ඛවේ සතීන්ද්‍රියං. සතිය සිහිය නැමැති ඉන්ද්‍රිය මොකද්ද? ඉද භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ සතිමා හෝති. මේ කරුණේලා ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වෙනවා. පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං උච්චති භික්ඛවේ සතීන්ද්‍රියං. ඔන්න දැන් සතිය කියනකොට අපිට හැමදාම මතක් වෙන්නේ සතර සතිපට්ඨානෙනේ. ඔන්න සතර සතිපට්ඨානෙ ගැනම වෙන වචන ටිකකින් කියනවා. ඒ තමයි සතිමා හෝති, සීයෙන් යුක්ත වෙනවා. පරමේන සති නේපක්ඛේන. ඒ තමයි ආර්ය ශ්‍රාවකයා උතුම් වූ සිහි නුවණකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ඒ ස්ථානයට අදාළ ඒ වෙලාවට කරන්න පුළුවන් දේ පිළිබඳව සිහිනුවණක් තියෙනවා. සිහියක් තියෙනවා. ඒ වෙලාවට කරන්න ඕන දේ පිළිබඳව සිහිනුවණක් තියෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ අපි. ඒ වගේම චිර කතම් පිචිර භාසිතම් පිසරිතානුසරිතා. බොහෝ කොට කියන ලද, බොහෝ කොට කරන ලද, බොහෝ කලින් කලින් කරපු දේවල්, බොහෝ කල් කරපු දේවල්, බොහෝ කල් කියපු දේවල් සරිතා අනුසරිතා සිහි කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. දැන් අද කාලේ සිහිය කොච්චර දුර්වලයිද කියනවා නම් දවල් කාපු දේ රැයට මතක නැහැ. උදේ කාපු දේ දවල්ට මතක නැහැ. අද කියපු දේ හෙට මතක නැහැ. එහෙන සිහි කල්පනාව මිනිසුන්ගේ මොකද්ද වෙලා. ඒතර මේ අපිට මේ කියන කරන දේවල් අමතක වෙන්නේ. ඒ කියන කරන දේ කෙරෙහි වර්තමාන සිහිය පිහිටවපු නැති නිසා. ඉස්සර සතිය නැත්නම් සිහිය පුහුණු කරන ඒ තෙරුණාංශේලාගේ ජීවිත ගැන විස්තර තියෙනවා. එක රහතන් වහන්සේ නමකට මතකයි කියනවා. ඉපදිලා දවස් 9 ඉඳලාම මතකයි කියන හැම දෙයක්ම මතකයි. තව එක තෙරුන් වහන්සේ නමකට ඉපදිලා දවස් 5 ඉඳලාද කොහෙද මට මතක හැටියට. එච්චර මතකයි. ඕන දැන් මෙහෙම හිතන්නකෝ. ඕන්න ලංකාවේ හිටියා තෙරුන් වහන්සේ නමක් අබ්බේ කියලා. උන්වහන්සේ ධර්මදරයි. උන්වහන්සේ සොඳුරු ලෙස රෑ එළිවෙනකල් දහම් දෙසද්දි ඒ අල්ලපු කුටියක හිටපු තවත් හාමුදුර නමකට ඇහිලා පුදුම විදිහට තරහා ගියා. ඒ කාමරින්දලා කෑ ගහනවා. අනේ ඉතින් කියවිලෝ හිගි කියලා. රාතන්වංශෝ ගණංග ඒ තිරුණාංශේ ගණන් ගන්න ඇතුව ධර්මයේ දේශනා කළා එළිවෙනකල්. ආපු පිළිස බොහෝ ප්‍රමෝදයටපත් වුණා. ඊට පස්සේ උදේම දැන් තිරුණාංශ පිටත් වෙන්න හදනවා. එතකොට ඒ ඈතට යනකොට අර අල්ලපු කුටි හිටපු ස්වාමීන් වහන්සේත් අර ඈත ඒ කැලෙන් වෙන කැලේකට යන්න ඕන එළිවෙන ජාමයට. ඊට පස්සේ දැන් ගියා මහිතේ ගව් මේ බොහෝ දුරක් ගව්වක් විතර බොහෝ දුර මුළු පාර දිගේම බැන බැන ගියේ. ඔයගේ රෑ එළිවෙනකල් කියවිල්ල නිසා මේ මෙච්චර රෑ පාන්දර අපිට යන්න සිද්ධ වුණා. ඉතින් මේ ආපු මිනිසුන්ට සුවපත් වේවා කියලා යවුවනම් ඊයේ රෑම අපිට යන්න තිබ්බා. ඔය ජීතින් කියවිල්ල කිය බයිනවා බයිනවා බයිනවා. දැන් අර ගුරු ස්වාමීන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ බැන බැන ගියේක කොච්චරේ හාන්දුර තරහින් බැන බැන ගියාද කියනවනම් උන්වහන්සේගේ කුටියට යන්න තියෙන පාරත් අමතක වුණා. ඊට පස්සේ අර පිටිපස්සෙන් එන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කුටියට මේ පැත්තෙන් වඩින්නේ කියලා ගියා කුටිය පැත්තට. ගෝල නම අහනවා ස්වාමීනි අර හාන්දුර උච්චර බණිද්දී ඔබ වහන්සේට තරහක් ඇති වුණ නැද්ද? ආයස්මතුනි ඒ ධර්මයේ දේශනා කරපු තැන ඉඳලා මේ තැන දක්වා මම එක පියවරක්වත් තිබ්බේ නැහැ කියනවා සිහියකින් තොරව. කියන ධර්ම දේශනා කරපු තැන ඉඳලාම අර එන තැන දක්වාම තිබ්බ පියවර ගන්න සිහියෙන් තිබ්බා කියලා මතකයි. කොහොමද? අපියෝගකාවන අපිට අර හාන්දුරු බැනපු සියලු දේවල් මතකයි. රාතරහන්තිපත්තානේ නෙමෙයි. ඊරියව පැවැත්මවත් ඒවත් නෙමෙයි බැනපු ටික මතකයි. ඒ නිසා බලන්න මේ සතිපට්ඨානේ වැඩිම තුලින් බොහෝ කොට කියන ලද බොහෝ කලින් කියන ලද කරන ලද දේවල් වල සිහි කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන්. ඒකනේ ආනන්ද ස්වාමීන් වහන්සේ සතිමන්තෝනේ. සිහියෙන් අග්‍රම ශ්‍රාවකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මං 25 වසරක් පුරාවට මගේ සිතේ රාග සිතිවිල්ල, ද්වේෂ සිතිවිල්ල, හිංසා සිතිවිල්ල කැපී වෙලා නැහැ කියනවා. ඒ කියන්නේ අවුරුදු 25ක් පුරාවට හිතේ ඇතිවෙච්ච සිතිවිලි ටික දන්නවනේ. කොහොමද සිහිය? පුදුම සහගතයි. අන්න එහෙම සිහියට කියනවා සති ඉන්ද්‍රිය කියලා. එහෙනම් දැන් මේ ඉන්ද්‍රිය අඩුවැඩිතාවල් ඇති ඉතින්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කළා කතමංච භික්ඛවේ සමාධි ඉන්ද්‍රියං. සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? දැන් අපි විස්තර කරන්නේ අමතක කරන්න එපා පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ශ්‍රද්ධා කියේ බුදු ගුණ ගැන තියෙන පැහැදීම, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම. වීරිය කියේ අකුසල් දහම් දුරු කරන්න, කුසල් උපදවා ගන්නට හිත දැඩි කරගෙන ආරම්භන ලද වීරියෙන් පරාක්‍රමයෙන් අත්හරින්න නැතුව කුසල් වඩන්න, අකුසල් දුරු කරන්න වීරිය කරනවා. සතිය කියන එක දැන් ඉගෙන ගත්තේ. සතිය කියන්නේ ඒ ස්ථානෝචිත සීයෙන් යුක්තයි, මනසෙන් යුක්තයි, ඊළඟට බොහෝ කලින් කියන ලද කරන ලද දේවල් සිහි කරන්න පුළුවන්, ඊළඟට මෙනෙහි කරන්න පුළුවන්, සිහියෙන් යුක්තයි. ඊළඟට පින්වත්නි සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? කතමංච භික්ඛවේ සමාධි ඉන්ද්‍රියං. සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? ඉද භික්ඛවේ අරිය ශාවකෝ වොස්සග්ගරම් රා උසග්ගාරම්මණං කරිත්වා ලබති සමාධි ලබති චිත්තස් ඒකග්ගතං ඉදං උච්චති භික්ඛවේ සමාධි ඉන්ද්‍රිය. මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා වොස්සග්ගාරම්මණං කියලා කියන්නේ නිවන අරමුණු කරගෙන. නිවන මුල් කරගෙන ලබනවා නම් සමාධිය, නිවන මුල් කරගෙන ලබනවා නම් සිතේ එකඟ බව, ඒකට තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. කෙලෙස් දුරු කිරීම පිණිස හිත එකඟ කරන එක. එහෙම නැත්නම් දැන් තේරෙනවනේ මේක බුද්ධ ශාසනයෙන් බාහිර නෑ කියලා. බුද්ධ ශාසනයෙන් බාහිර සමාධි ඉන්ද්‍රිය නම් එතකොට මේ බුද්ධ ශාසනයෙන් බාහිරත් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියලා කියන්න පුළුවන් නෑ. නිවන අරමුණු කරගෙන ලබන සමාධිය සිතේ එකඟ බව තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒක සමාධි සිත එකඟ බව වෙන්න පුළුවන්. පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ, හතරවෙනි ධ්‍යානේ වෙන්න පුළුවන්. රූපාවචර අරූපාවචර වෙන්න පුළුවන්. එතකොට බුද්ධ ශාසනයෙන් බාහිර අය රූප අරූප මොන ධ්‍යානිය වැළුවත් සමාධි ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. හේතුව ඒ සමාධිය නිවන් අරමුණු කරගෙන නිවි ලබන්නේ. දැන් පැහැදිලිද මේවා? එහෙනම් අපිට වැදගත් වෙන්නේ නිවන මුල් කරගෙන මේ කුසල් දහම් තුල සිත එකඟ කිරීම. ඒ සඳහා තියෙන්නේ සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙන් ඉලක්ක කරන්නේම නිවන. සතර සම්‍යප්ප්‍රදාන වීරියෙන් ඉලක්ක කරන්නේම නිවන. සතර ඉර්ධිපාද වලින් ඉලක්ක කරන්නේම නිවන. එතකොට මොන දැන් අපි කාරණා හතරක් ඉගෙන ගත්තා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ඊළඟට විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. එතකොට ශ්‍රද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීම. විරිය කිව්වේ අකුසල් දුරු කරන්න, කුසල් උපදවා ගන්න කරන දැඩි විරිය. ඊළඟට සති ඉන්ද්‍රිය කියලා කිව්වේ මනස සීනුවණින් යුක්ත වෙනවා, ස්ථාන උචිතව සීනුවණ පාවිච්චි කරනවා, බොහෝ කොට බොහෝ කලින් කියන ලද කරන දේවල් සිහි කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. ඒක තමයි සීය, සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ නිවන මුල් කරගෙන හිත එකඟ කිරීම, ලබන සමාධිය. මොකද ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ කතමංච භික්ඛවේ පඤ්ඤා ඉන්ද්‍රියං. ඉද භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉදං උච්චති භික්ඛවේ පඤ්ඤා ඉන්ද්‍රියං. ගද පින්වත් මහන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා උදයත්ථ ගාමිනියා පඤ්ඤාය. උදයත්ථ ගාමිනියා පඤ්ඤාය කියලා කියන්නේ මේ සමුදේවය දකින ඥානය. ඒ කියල කී අපි තවත් සරල වචනයකට ගත්තොත් එහෙම මේ අනිත්‍ය දකින්න පුළුවන්, පටිච්චසමුපාදේ තේරුම් ගන්න පුළුවන් ඥානය. උදයවේජා දකිනවා, සමුදේවය දකිනවා, හට ගැනීම නැතිවීම දකින ඥානෙන් සමන්නාගතයි. අරියාය නිබ්බේධිකාය ආර්ය වූ නිබ්බේධික වූ අවබෝධයෙන් කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනාව දුකෙන් නිදහස් කරවන වැඩපිළිවෙල පිණිස පවතින නුවණින් යුක්තයි. මෙන්න මේකට තමයි ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා සමුදේවය. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තයි. ඒකට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඔන්න ඉන්ද්‍රිය ධර්ම පහේ මූලික කාරණා, මූලික වචන ටික අපි දැන් ඉගෙන ගත්තා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මොකද්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ අවබෝධය අදහනවා, බුදු ගුණ ගැන පැහැදීම තියෙනවා. විරිය ඉන්ද්‍රිය කියලා කිව්වේ අකුසල් දුරු කරන්න, කුසල් උපදවන්න කරන විරිය. සතිේන්ද්‍රිය කියලා කිව්වේ මනස සීනුවණින් යුක්ත වෙනවා, බොහෝ කලින් කරපු කියපු දේවල් පවා සීකරන්න පුළුවන්. ඊළඟට සමාධිේන්ද්‍රිය කිව්වේ නිවන මුල් කරගෙන හිත එකඟ කරනවා. ප්‍රඥාේන්ද්‍රිය කියලා කිව්වේ විදර්ශනා ප්‍රඥාව. මෙන්න මේක කෙනෙක් තුල තියෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ කියලා, පංචේන්ද්‍රිය. එතකොට සත්‍යස් බෝධිපාශක ධර්ම වඩමින් නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා මේ පහ හොඳට හුරු කර ගන්නවා. දැන් ශ්‍රද්ධාව කියන එක කොච්චර වටිනවද කියලා තේරෙනවද? ශ්‍රද්ධාව කියන එක නිවන් මාර්ගෙන් අයින් කරන්න පුළුවන්ද කාටවත්? හිතේ ඇතිවෙච්ච පැහැදීම බුදු ගුණ අහද්දී, රහතන් වහන්සේලාගේ ගුණ අහද්දී, දහතුන් වහන්සේලාගේ ගුණ අහද්දී, ඊළඟට මේ ධර්මයේ ගුණ අහද්දී, ශාසනයේ තියෙන ආශ්චර්ය අද්භූත දේ ගැන අසද්දී, අමා නිවන ගැන අහද්දී හිතේ ඇතිවෙන පැහැදීමම නිවනට කොච්චර උපකාරයිද? නිවනට කොච්චර උපකාරයිද? නිවන් මගනේ සද්ධා ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ කුසල් අකුසල් ගැන අහනකොට අපි මේ කුසල් අකුසල් අකුසල් දුරු කළා කුසල් වඩන්න හිතේ ඇතිවෙන වීර්ය කොච්චර උපකාරයිද? ඊළඟට සීනුවන දිනු කරන එක කොච්චර උපකාරයිද? ඊළඟට හිත එකඟ කරන එක කොච්චර උපකාරයිද? ඊට පස්සේ විදර්ශනා ප්‍රඥාව කොච්චර උපකාරයිද? මේක අනිත්‍ය වෙවි යන හැටි, හට ගැනීම වෙනසීම දකින්න එක, පටිච්චසමුප්පාදය ගැන ඉගෙන ගන්න එක, ඒවා නුවණින් විමසලා බලන එක කොච්චර උපකාරයිද? මෙන්න මේවා යම් විදියකින් තම තමන්ට තේරෙනවද? ඒ තේරෙන විදියට ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි භාවයේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ ဒုတိය විභංග කියන සූත්‍රය දේශනා කරනවා. වීරිය ඉන්ද්‍රියට විස්තර කරන්නේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය. අකුසල් දුරු කර, නූපං අකුසල් නූපදවන්න, උපං අකුසල් බැහැර කරන්න, නූපං කුසල් උපදවන්න, උපන්නා වූ කුසල් වඩා වර්ධනය කරන්න කරන වීරිය කියලා තමයි වීරිය ඉන්ද්‍රිය විස්තර කරන්නේ. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දෙවෙනි සූත්‍රයේ ධ්‍යාන හතර. ඊළඟට බුදුරජාන් වහන්සේ අර විදිහටම ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කරන්නේ මේ විදිහටම විදර්ශනා ප්‍රඥාව විස්තර කළා. සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති, දුක නම් වූ ආර්ය සත්‍යයේ විදිහට දන්නවා. මෙන්න ප්‍රඥා ඉන්ද්‍රිය දුක ගැන තේරෙන එක. ඊළඟට ඉදං දුක්ඛ සමුදය අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති, මේ තමයි දුකේ හට ගැනීම කියලා දැනගන්නවා. මේ දුකේ නැතිවීම කියලා දැනගන්නවා. මේ දුක නැතිවෙන මාර්ගයයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැනගන්නවා. චතුරාරි සත්‍ය අවබෝධය, චතුරාරි සත්‍ය අවබෝධය ගැන තියෙන වැටහීම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. එහෙනම් මේ සද්ධානුසාරී කෙනාටත් ධම්මානුසාරී කෙනාටත් මේ ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා නම්, සෝතාපන්න නොවීම, චතුරාර්ය සත්‍ය ගැන හිතේ ඇතිවන වැටහීම තමන්ට ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියන එක දැන් මේකෙන් තේරුම් ගන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඇසීම, නොවනින් මෙනෙහි කිරීම, තේරුම් ගන්න උත්සාහ කරන එක කොච්චර උපකාරයිද ඉන්ද්‍රිය ධර්ම වැඩිෙන්න. ඒ නිසා මේ බණ අහද්දී පින්වතුනි මේක නිකාම මේ වතුර යන දෙයක් කියලා හිතන්න එපා. අපි දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ තමයි හිතක ඇතිරේ වෙන මේ විපර්යාසයන් විභාග කර කර දක්වන්නේ, වෙන් කර කර දක්වන්නේ. දැන් මොන පසුගිය කාලේ අපි ධර්මයේ අහුව චතුරාරි සත්‍ය, ඊළඟට පටිච්ච සමුප්පාදය, සම්බුදු ගුණ, ඊළඟට අපි ඇහුවා නිරේ තිරිසං ලෝකේ ප්‍රේත ලෝකවල ස්වභාව, දිව්‍ය ලෝකවල ස්වභාව, කර්මඵලවල විපාක, ඊළඟට ධාතුන් වහන්සේලා තුනුරුවන් ගැන පැහැදීම. එතකොට බලනකොට ඒ ඔක්කොම බෙදලා විභාග කරලා බලනකොට ඒ ඔක්කොගෙම මනාව පැහැදීමෙන් කෙනෙක් ඒව අහලා හිත ධර්මයේ පුරුදු කළා නම් ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙනවානේ. ඔබ එක තැනක නතර කරලා නැහැනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කොච්චර විස්තර කළ දුන්නද වචනින් වචනේ. ඊළඟට පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 21ක් පුරාවට මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි තුල දිනු කරන්න කොච්චර වෙහෙසක් ගත්තද උගුර ලීරහා වෙනකල් බණපද කියන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල රහිතයි කියලා හිතන්ටපා. ධර්මය අහන ධර්මයට කැමැති ඔබ ශාසනයෙන් පිටක් ගත්තේ නැහැ කියලා හිතන්න එපා. ඔබ තුලත් නොදු විදියට හෝ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කරුණු ගොනු වෙලා තියෙනවා. ඔබ චතුරාර්ය සත්‍යය යම් විදිහකට දන්නවාද මේ බටහිර ලෝකේ මහා උගත්තුයයි කියන අයවත් ඒ ඔබ දන්නා තරම දන්නේ නැහෙනේ. එනිසා මේ මිනිසුන්ට වැඩි ඔබට ප්‍රඥාවක් තියෙනවා. බටහිර ලෝකේ මහා ලොකු උගත්තු මැරුණාට පස්සේ තිරසනුන් බල්ලෙක් වෙන්න මාළුවෙක් වෙන්න කැමැති. නමුත් ඔබ දන්නවනේ තිරසන් ලෝකේ දුකක් කියලා. එනිසා ඔවුන්ට වැඩි ඔබට ප්‍රඥාවක් තියෙනවානේ. කීල විකුණන පොලේ යන අම්මාටත් බටහිර ලෝකේ මහා උගතාටත් වැඩි ප්‍රඥාවක් තියෙනවා. ඒ අම්මාටත් පින පවතේනවා. කුසල් අකුසල් තේරෙනවා. දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි කියලා තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහෙන තැනක දුගියා ශ්‍රේෂ්ඨයි. බුදු කෙනෙක් නැති ලෝකේ මහා ධන කුවේරයෙකුට වඩා දුගියා ශ්‍රේෂ්ඨයි. එනිසා කාණ්ඩ බොණ්ඩ නැති වුණා මහා ලොකු ටීවී නැති වුණත් රීජියකින් හරි බණඩින් ගිත්තක් අහන එක කොච්චර වටිනවද? තමාට මේ සම්පත්තිය කැඳවනවනේ, හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවනේ, පව්කම් දුරු කරලා හොඳ දේවල් කරන්න හිත නැමෙනවනේ. ඊළඟට තමන්ගෙන් වැරද්දක් වෙනකොට, අකුසලයක් වෙනකොට වෙනදට වැඩිය සිහිය පිහිටනවනේ. අනේ මොකද්ද මේ දැන් මගෙත වෙන්නේ කියලා. ඊළඟට බණ ටිකක් හිත එකලහක් කරගෙන අහගන්න හිත හදා ගන්නවානේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තේරුමක් තියෙනවානේ. දුක කියලා එකක් තියෙනවා. තෘෂ්ණාවෙන් දුක හට ගන්නවා. දුක නැතිවීම, තෘෂ්ණාව නැතිවීම අමාමා නිවනයි. නිවන් දකින්න තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගය, මේ සත්‍විස් බෝධිපාංශික මාර්ගය කියලා දැනුමක් තියෙනවානේ. ඒ නිසා දුකටපත් වෙන්න එපා. සතුටු වෙන්න තමා තුළ තියෙන දේවල් සීකර කර. බුදුරජාණන් වහන්සේ නේද මේ වැහිලා තියෙන දේවල් වල මේ විවෘත කරලා පෙන්වන්නේ මේ නොබලා තුළ තියෙන වාක්‍ය. ඒ නිසා මේ තියෙන ගුණ ධර්මම ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කුසල් පහම ඒක වඩා වර්ධනය කර ගන්න ඕන. මෙය දියුණු වී යන ආකාරය අනුව තමයි එකෝ සෝවාන් වෙන්නේ, එකෝ සකදාගාම වෙන්නේ, එකෝ අනාගාම වෙන්නේ, අනාගාම එකෝ අරහත්ත්වයටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වුණේ. නමුත් අරහත්ත්වයටපත් වෙන බොහෝ කාලයක් ගිහිල්ලා. ඒ දක්වාම බුදුරජාණන් වහන්සේ නොඑක් නොඑක් ආකාරයෙන් රාහුල ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දැක්ක දැන්නම් රාහුලගේ ඉන්ද්‍රිය ධර්මය මෝරලා. කුමක්ද? ශ්‍රද්ධාව මෝරලා, වීරිය මෝරලා, සීය මෝරලා, සමාධිය මෝරලා, ප්‍රඥාව මෝරලා. දැන් රාහුලට ආයතන ගැන කියලා දුන්නොත් අරහත්ත්වයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ කෙටුව වණේට කියා වැඩම කළා. බුදු පියාණන් වහන්සේ බුද්ධ පුත්‍ර රාහුලයන් වහන්සේ නිකලෙස් කරනවා කියලා දෙව්ලෝ රාවයක් පැති වී ගියා. රහතන් වහන්සේලාට වඳිමින් පුදමින් පහන් සිත් ඇති කරගෙන රහතුන් පුදනේ දිවියෝ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම පුතු වනේට නොයි නිවනට කැඳවාගෙන යන හැටි බලන්ට ආස කළා. 84,000 දෙවිවරු පිටිපස්සෙන් වැටුණා කියන 16 වගේ. රාහුල ස්වාමීන් වහන්සේ වෘක්ෂයක් මුල හිඳවාගෙන බුදුරජාණන් වහන්සේ රාහුල මේ ඇස නිට්ටියද අනිත්‍යද කියලා මේ ඇස කන නාසය දිවකය මනස ගැනත් බාහිර ආයතන ගැනත් විඥාන ගැනත් අනිත්‍ය තත්ත්වේ විමසද්දී දෙවරු බලාගෙන හිටිය රාහුලයන් වහන්සේ නිකලෙස් වෙන හැටි බලන්න සත්පුරුෂයන්ගේ ඇසුර කොහොමද? එදා ඒ බණපද ටික අහලා රාහුල ස්වාමීන් වහන්සේ අරහත් වෙනකොටම ඒ අසිරිය බලන්ට ආපු දෙවිවරු 84,000ක් සෝහන් වුණා. කිතරම් සොඳුරුද? ශ්‍රද්ධාවක් හිතේ උපදිනේට. වීරිය හිතේ උපදින එක, සිහිය උපදින එක, සමාධි උපදින එක, ප්‍රඥාව උපදින එක. ඒ නිසා අපිට වෙන මොකුත් අවශ්‍ය නැහැ. අනේ මේ මුළු ජීවිත කාලයටම අපිට ශ්‍රද්ධාව වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම්, වීරිය වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම්, ඊළඟට සිහිය වෙනුවෙන්, සමාධිය වෙනුවෙන්, ප්‍රඥාව වෙනුවෙන් මහන්සි වෙන්න නැත්තම් ඔන්න වැඩ පහයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි කාටත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරගන්න මේ සියලු කුසල් දහම් පුණ්‍ය ධර්මයන් හේතු ආසනාව වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.